ඒ කාර්යාලයේ ඉන්න හැම කෙනෙක් පිළිබඳව තොරතුරු ඒක රාශි කරලා අස්සම්කරන ලේඛනයක් සකස් කරලා තියෙනවා. ඔහුගේ හැසිරීම සැකකටයුතු තත්ත්ව නිසා මේ කාර්යාලයේ ඉන්න අය ඔහු පිළිබඳ දින කීපයක් ඉස්සෙම සැකෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඔහුගේ ඉනේ පිස්තෝලය තියෙනවා දැක්කට පස්සේ තමයි තත්ත්වය පැහැදිලි කරගන්න ඔහු කතා කරන්න යනකොට තමයි ඔහු තාප්පෙටත් උඩින් වැටටත් උඩින් එතන තියෙන බටත් කඩාගෙන පැනලා ගියේ. ඔහු පොලිසියේ කෙනෙක් නම් රාජකාරි කරන්න නියමිත විදිහට ආපු කෙනෙක් නම් ඔහුට පැනලා යන්න කිසිම වුවමනාවක් නැහැ. ප්‍රදේශයේ අය ඔහු අරගෙන තිබෙනවා. එයා අපි පොලිසියට බාර දීලා තියෙනවා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න.